மகனோர மகாயாயே ஸ்ரீ தர்மராஜ பர்வினாதிபதி ராஜகீய பண்டித பூஜ்ய நுகவெல பஞ்ஞா ஜோதி மகா இஸ்தவீரியான் மகான் சேவிசினி. ஸ்ரீலங்கா சம்புத்த சாசனே காலானுரூப புனருத்தீபத்தியக் எதிகல சுபிலிபான் யோகி சங்கப்பரப்புரக் எதிகிரிமெஹிதி எஹி நைனுத்வய எஹி நேத்ருத்வய உசுலமின் அத்தியாதர சாசனிக மெஹையாக் சிதுகல வதால மீத்திரிகல நிசரணவன ஆராயண சேனாசி சேனாசனாதீஸ்வர அதிபூஜ மாதர ஞானாராம மாஹி மகா சுவாமி பாதியன் வஹான்சேட்ட உபஹார வஷேன் சகசன சமரு கலாபேட்ட உன்வஹான்சே இதா லங்கின் கலக் எசுரு கிரீமின் லபனலத அவபோதேன் பிதக் ஹெலிபெஹலி கிரீமட்ட மட லபாதுன் அவஸ்தாவ இதா அகேகட்ட சலகமி. சங்வாசேன பிக்கவே சீலங் வேதி தப்பங் தங்ச கோ தீகேன அத்தூனான இத்தரங் மனசி கரோத்தோ நோ அமனசி கரோதா பஞ்யவதா நோ துப்பஞ்சனங் என சம்புத்த ஸ்ரீமுக பாட்டேட அணுவ புத்கலேகு கே யதா தத்வாபோதய சதா ஒஹு திகுகலக் மெனவின் அசுரு கலயுத்துய எம அசுரத மனா சிஹி கல்பனாவின் நனவாத்வ சிதுவிய யுத்துய. எக்தாஸ் நமசிய திசக வசரஹி பிராச்சீன பிரராரம்ப விபாகேன் சமத்து மாஹட இம வர்ஷேம வெடிதுரட்டாத் உசஸ் அத்தியாபனையாக் லபாகனீம சதா நிட்டம்புவே வித்யானந்த பிரிவினேஹி சிட்ட அத்ருகுரே போதுருக்காராம விஹாரஸ்தானேஹி அத்தியாதர தர்மசாஸ்திரிய சேவையாக் சிதுகர வதால அதிபூஜ்ய ராஜகீய பண்டித முல்லேகம ஸ்ரீ ஷீலாலங்கார மாஹிமித்துமான் வஹான்சேகே செவனட பெமினீமே வாசனாவ லபினி. இவக்கட அதிபூஜ்ய முல்லேகம பண்டித மாஹிமிபானன் வஹான்சேகே பவிதி கிஹி தீப்திமத் ஷிஷ்ய சமூகே ஹி நாயகத்வே தரு பிரதான சிஷ்யரத்னே ஊயே அதிபூஜ்ய ஸ்ரீ மாதர ஞானாராம வியத் குணவத் காருணிக உத்துமானன் வஹான்சேய. எத்தாஸ் நமசி திசக வார்ஷே படன் உன்வஹான்சே ஸ்ரீ கல்யாண யோகாஷ்ம சன்ஸ்தாவே உதார சாசனிக மெஹேட சம்பந்த வீம தக்வா இதாம லங்கின்ஹா துரின் அசுருக்கல காலே துல தினந்தின உன்வஹான்சே கிரஹி கௌரவ பக்திய லியலாகியே இஹத்த சதான் புதுபியானன் வஹான்சே பென்வா வதால தர்ம நியாயட அணுவய. உன்வஹான்சேகே உபசாந்த தேக விலாஷேன் ஹா மனஸ்காந்த கதிபவத்தும் வலின் ஹா ஹரபர முதுமொலொக் வதனின் பலமுயன் உன்வஹான்சே கிரஹி அதுவு பிரசாதே சியதாஸ் குணேன் அப ஹதவத்துல வெடிகியே உன்வஹான்சேகே அத்தியாத்மிய துளின் மது போசத் குணப்பிலிமத அவபோதே அதிவீமெனி. எவக்கட்டாத் உன்வஹான்சே துல தக்னர் லபனு பிரதான விசேஷத்துவே நாம் உபசாந்த தபோகுணேஹா கருணாமஹிமையாய். தமன்வஹான்சேகே திவுணுவ மென்ம அசுருக்கல சகோதர சிஷ்ய சமூகாகே திவுணுவ கெரஹித அவதானே அமுகலஹ திவுணுவட அத்தஹித துன்ஹ நொமக யண்ணன் சுமகட கெனியமத் சுமக யண்ணன் திரிகன்வீமத் உன்வஹான்சேகே விசேஷ லக்ஷணையாக்விய சகோதர சிஷ்ய சமூகாட்ட பமனாக்னுவ அசுருக்கல கிஹி பெவதி போஹோ தினாட்ட உன்வஹான்சே ஆசிர்வாதையாக் கூஹ சொக்கிய ஆச்சாரவரையான் வஹான்சேட சனசில்லாக் கூஹ பவிதி கிஹி நவக சிசூன்கே ஆச்சாரியத்வேன் உன்வஹான்சே சிதுகல சேவே அகேகல முல்லேகம பண்டித மாஹிமிதுமான் வஹான்சேகே பவா சம்பாவனாவலபூஹ. புதுன் வதால பர்யாப்தி தர்மே பிலிமத உன்வஹான்சே துல பெவத்தே கெமுரு அவபோதேகி சிங்கள பாலி சன்ஸ்கிருத பாஷாவன்ஹி புலுல் அவபோதையக் எதிவ சிட்டி உன்வஹான்சே கத்திய பத்திய பிரபந்தகரணேஹி குஷலதாவக் தக்கூஹ. வியாக்கரண சந்தோலங்கார இதிஹாச புராவித்யா ஆதி விஷயான்ஹி மனா பிரவீனத்வக் தக்கூஹ. விசேஷன் சன்ஸ்கிருத பாஷா விஷயி உன்வஹான்சே தக்கூ குசலதாவ போஹோ தினாகே பசசுமட லக்விய. சாக்சாசு பிக்கவே பஞ்ஞா வேதி தப்பா என புத்த நீதியட அணுவ உன்வஹான்சேகே தனீமே சம்பாரய ஹா பிரஜா மஹிமே விஷதாவ தக்னர் லபுனே தர்மசாஸ்திரிய சாக்சா வன்ஹீதீய. மேனிசா உன்வஹான்சே அசுருக்கல குருகுலேஹி பமனக்னுவ இன் பிடத் வித்யாஸ்தானியன்னி வியத்து போஹோ தினா உன்வஹான்சே சமக ஆசிரியட்டத் உன்வஹான்சே சமக சாக்சாவட்டத் அதியாஹ විශේෂයෙන් නිට්ටඹුවේ විද්‍යානන්ද හා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය යන දෙපිරිවෙන්හි අධිපතීන් වහන්සේලා ඇතුළු ආචාර්ය මණ්ඩල උන්වහන්සේගේ ශීල සම්පන්නතාවත් දැනීම් සම්භාරයත් ප්‍රඥා සම්ප්‍රයුක්ත කරුණාගුණයත් අගය කළහ. එම ස්ථානයන් හි ශිෂ්‍යයන් හටද උන්වහන්සේ ප්‍රියමනාප ආදර්ශ වූහ. ස්වකීය විද්‍යාස්ථානයෙහි මෙන්ම වෙනත් විද්‍යාස්ථානයන් හිද ස්වනිකායෙහි මෙන්ම නිකායන්තරයන්හිද සිල්වත් ගුණවත් නැනවත් වියත් බහුශ්‍රුත පැවිදිතුමානන් වහන්සේලාත් ගුණවත් වියත් ගිහි උතුමෝත් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමිපාදයන් වහන්සේගේ ව්‍යක්ත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධම්ම ප්‍රතිපන්න ගුණයන් අගය කළහ. ඇසුර ප්‍රිය කළහ. උන්වහන්සේට ඇසුරට ලැබුණු කල්යාණ මිත්‍රයන් අතර අග්‍රගණ්‍ය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වූයේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි නිර්මාතෘවර රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්තවීර ස්වාමී පාදයන් වහන්සේය. උන්වහන්සේ දූරදර්ශී අප්‍රහිත ධෛර්ය සම්පන්න කාර්ය සාධනයෙහි උපාය මාර්ගයන්හි මනා අවබෝධයක් ඇති වාසනා ගුණයෙන් පිරිපුන් නිර්මල හදවතක් ඇති චතුර දේශකයාණන් වහන්සේ නමකි. ඒ නිසාම තමන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි පෙරමුණෙහි තබාගනු ලැබූ පූජ්‍යතම මාතර ශ්‍රී ඥානාරාම සංයමී උතුමාණන් වහන්සේය. මේ දෙදෙනා වහන්සේගේ එක්වීම රන් රස දෙකෙහි එකතුවක් මඳු විය. එයින් මතු සංඝ ශාසනයේ පුනරුද්ධීපත්තිය හා බෞද්ධ ප්‍රබෝධය වර්ණා කිරීම මෙහිලා මට අයත් කාර්යක් නොවේ. මෙහිලා මවිසින් හෙළි කළ යුත්තේ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම දිවාකරයන් වහන්සේගේ උදාවෙහි අරුණාලෝක මාත්‍රයකි. සම්බුද්ධ දේශනාවට අනුව ශීල සම්පත්තිය හා ශ්‍රුත සම්පත්තිය යන දෙපසින් පිරිපුන් උතුමෝ ප්‍රශංසාර්හ වෙති. එවැනි මහෝත්තමයාණන් අතර අග්‍රගාන්‍ය උතුමාණන් වහන්සේ නමකි අපවත් වී වදාළ මාතර ශ්‍රී ඥානාරාම මාහිමි ස්වාමිපාදයන් වහන්සේ. උන්වහන්සේට නිවන් සුවත් වේවා. පිවිතුරු ගුණනුවන දෙකින් පිරිපුන් අපමණ නනරම් තරල මින දුලබ මිතුරෙකි පිරිකලන ගුණ. මාහිමි දිනපොතෙන් නක්ෂත්‍ර විද්‍යාව අනුව පාලනය ආගමික වැඩපිළිවෙලට සම්බන්ධ කර ගැනීම හොඳ නැත. එයින් ගුණසිරුරු පළදුවෙයි. පළදුවීමට කරුණු පෑදෙයි. 1968 මාර්තු 21 දිනෙන් මොහොතකට පසු අයිතිය නැතිවෙයි. එහෙත් සියවස් කරනකට අයිතිකම් සිතයි. 1968 මැයි මස 31 වන දින ගේහසිත සංකල්පනාවලට නැමීගත් සිත නිවන් රසය විඳීමට අසමත් වෙයි. ඒ අපා දුක ඇදගන්නා සිතුවිලි අවුලුවන්නේය. 1970 අප්‍රේල් 2 වන දිනෙන් දැහැමි අදහස් නිසා ගැළපී එන සම්බන්ධය පළදු නොවන තරම් ස්ථීරය. බාහිර සුළු දෙයක් නිසා එය නොකැළඹෙන හේිනි. 1961 ජනවාරි 31 වන දිනෙන් පුද්ගලයෙකු ගැන එකවරටම තීරණයට නොබැස යුතුය. ලොකු ලෙඩ්ඩුද සුවපත් වෙති. 1961 ජනවාරි 13 වන දිනෙන් දුනාගහ පුෂ්පාරාමාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය කෙහෙල් ඇල්ලේ අරියවංශ මහා ස්තවීරයන් වහන්සේ විසිනි. යෝජන සතේ චේපි කෝ භික්කවේ භික්කූ විහාරය්‍ය සෝච හෝති අනබිජ්ජාලු කාමේසු න තිබ්බ සාරගෝ අභ්‍යාපන්න චිත්තා අප්පදුට්ට මනසංකෙප්පා උපට්ටිත්ත සති සම්පජානෝ සමාහිතෝ ඒකග්ග චිත්තෝ සංවෘත ඉන්ද්‍රියෝ අතකෝ සෝ සන්තිකේව මයිහං අහංච තස්ස තංකිස්ස හේතු ධම්මං හි සෝ භික්කවේ භික්කු පස්සති ධම්මං පස්ස නෙත්තා මං පස්සති. මහණෙනි, යම් භික්ෂුවක් තුල විෂම ලෝභය නැත්තේද, පස්කම් රසෙහි තියුණු ඇලුම් නැත්තේද, අව්‍යාපාද සිත් ඇත්තේද, මෛත්‍රී ඇත්තේද, දුෂ්ටන වූ චිත්ත සංකල්පනා ඇත්තේද, එළඹ සිටි සිහි ඇත්තේද, සම්මක් ප්‍රඥාව ඇත්තේද, සමාහිත එකඟ සිත් ඇත්තේද, සංවර වූ ඉඳුරන් ඇත්තේද, එවන් මහණතෙමේ යොදුන් සීයක් දුරින් සිටියේද මාගේ සමීපයෙහිම වෙයි, මමද ඔහු සමීපයෙහි වෙමි, ඊට හේතු කවරේද? මහණෙනි, ඒ භික්ෂුව ධර්මය දකි, ධර්මය දකින්නේ මා දකි යන මේ දේශනය බුදු හිමිපාණන් විසින් සමීප වන අය කවුරුන්ද යනු පැහැදිලි වේ. මීතිරිගල නිස්සරණ වනසේනාසනාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අතිගෞරවනීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද මහා මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ තුළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින්ම පහදා දෙන ලද එකී උත්තම ශ්‍රමණ ගුණාංග සියල්ලක්ම දක්නට තිබුණි. අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහා මහෝපාද්‍ය ස්වාමීන්ද්‍ර වරයාණන් වහන්සේ හා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි අනෙක් ප්‍රධාන මාර්ගදේශකයාණන් වහන්සේ වන අතිපූජ්‍ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමී පාදයාණන් වහන්සේ පිළිබඳ මාගේ හිතට හැඟීමක් ඇති වූයේ මින් 30-40 වසරකටත් පෙරදීය. සුපිරිසිදු මහාන උපසම්පදාව ලක්දිව තලයේ තවත් දිගු කලකට ආරක්ෂා කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් වැඩපිළිවෙලක් දියත් කළ මහා තෙරපාණන් වහන්සේලා රාශියකගේ නම් මෙවන් අවස්ථාවකදී සිහිපත් වෙතත් ඒ සියලු දෙනා වහන්සේලා පිළිබඳ යට ගියාව ඉදිරිපත් කරන්නට අදහස් නොකරමි. මෑත යුගයේ අප දන්නා කාලයේ නිමල මුනි සසුන රැකගන්නට වෙරදරන නිහඬ සේවයක් ඉටු කරන සුසිල්වත් නිර්වාණ මාර්ගයට බැසගත් මහෝත්තමයාණන් වහන්සේලා දෙනමක් වන ඉහත සඳහන් කළ ස්වාමීන් වහන්සේලාගේ නම් දෙකද සංඝ ශාසන වංශ කතාවේ රන් අකුරෙන් ලියා තිබිය යුත්තේය. අතිපූජ්‍ය මීත්‍රිගල නාහිමිපාණන් වහන්සේ මට ආශ්‍රය කිරීමට ලැබුණේ මින් 26 වසරකට පෙර, එනම් ක්‍රිස්තු වර්ෂ 1966-67 වර්ෂවලදී නාථගණේ වනසෙනසුනෙහිදීය. එනික් පිටිව මීත්‍රිගල නිස්සරණ වනසේනාසනෙහි ප්‍රථමාරම්භක වස් විසීමට ගිය භික්ෂූන් වහන්සේලා අතර මාද කෙනෙක් වූයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැමැති මහා ලාභය ලබන ලදී. පරියත්ති පටිපත්ති සසුන් පුරා පටිවේදලාභී බුදු සව්වන් පිරිසක් ඇතිකිරීමේ උදාර අදහසින් මීත්‍රිගල නිස්සරණ වනසෙනසුන් ඇතිකිරීමේ පුරෝගාමී පුරුෂයා වූ කොළඹ සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ අශෝක වීරරත්න මහතා, පසුව මීත්‍රිගල ධම්ම නිස්සන්ති නමින් පැවිදි විය. එම බාරදූර්ය කාර්ය සඳහා සගරුවනින් ඉටුවිය යුතු වැදගත් කාර්යභාරව ක්‍රියා කිරීමට අපකතා නායක මාහිමිපාණන් වහන්සේ තෝරා ගැනීමද ගල් බොරළු අතරින් වටිනා මැණිකක් තෝරා ගැනීම හා සමාන වන්නේය. ත්‍රිවිධ ශාසනය තුළින් ලබාගත යුතු උත්තම තත්වයට පත්වීමට නම් ධර්ම විනය දරත්වයද ඒ ධර්ම විනය ණය මගෙහි ගමන් කිරීමද අත්‍යවශ්‍ය වන්නේමය. එමගින් නොවරදවා යාමට පළපුරුදු දක්ෂ මාර්ගෝපදේශකයෙකුද අත්‍යවශ්‍ය වන්නේය. මෙහිලා එය මැනවින් ඉටු වූ අයුරු මම දකින්නෙමි. අරියවංශ ප්‍රතිපදාව වූ චීරවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පස ලාභෙහි යථාලාභ සන්තෝෂයෙන් තෘප්තියට පත්වීමේ උතුම් පිළිවෙත අකුරටම පිළිපැද්දා වූ මීතිරිගල මාහිමිපාණන් වහන්සේ නේවාසික භික්ෂූන් වහන්සේලාට නිතරම වගේ දුන් අවවාදයක් නම් මේ නමලා කොයි යම් වෙලාවකටවත් තමන් වෙතට සිව්පස ලාභේ ඇදී එන අදහසින් බණක් නොකිය යුතුය යන්නයි. මේ අවවාදෙහි ඇති වටිනාකම වැටහි යන්නේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු ශීලයෙහි ලා දෙසන ලද කුහණය, ලපනා, ආලපනා, සල්ලපනා ආදිය ගැන සිතා බලන විටය. කියන්ට එකකුත් කරන්ට එකකුත් ප්‍රතිපත්තිය උන්වහන්සේ තුළ දක්නට ලැබුණේම නැත. යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායෙත්ත සුචිගන්ධං මනෝරමං ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ධම්මපද 58 59 ගාථා. මහමග අසල සිංහල තේරුම. මහමග අසල කුණු කන්දලින් පිරුණු විලක හැබක ඉමිහිරි සුවඳින් පිරු දැකුම් කළු පියුමක් හටගන්නාසේ රාගාදී කෙලෙස් මඩින් දුගඳවත් වූ මෝඩ පුහුදුන් දනා අතරින් බුද්ධ ශ්‍රාවකයාම ගුණයන හා නුවණින් බබලන්නේය, සුවඳ විහිදුවන්නේය, මනහරවන්නේය යනුද බුද්ධාවවාදයකි. මෙවන් කියමන් තහවුරු කරන්නෝ කවරහුද යනු සිතා බලත්වා ඇසුරු කරන්ට ප්‍රසාදයෙන් ඈත්වන පුද්ගලයන් බහුල වූ අදවන් සමාජයක ඇසුරු කරන්ට වඩ වඩාත් රුචි ඇති කරන ආකර්ශනීය බලයක් මාදුරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ ඇතුළ පැවතියේ ධර්ම විනයානුකූල හැඩගැසීමත් ආශ්‍රිතයන් කෙරෙහි මෛත්‍රී සහගත වීමත් නිසා යනු අභීතව කිව හැක්කේය. තමාගේ තනතුරේ මානය හිතේ ගෑවීවත් නොවූයේ උකහාගත් තෙවලා දහම් ණය තුලයි සමිඳු වැඩ සිටියේ. කලා වූ ලෝ සසුන් සේවය මෙතින් කරුණාවෙන් කෙරුවේ තබාගිය ගුණකයට මහිමිගේ දෙව්බමුන්ගේත් හිස නැමියේ. මාහිමි දිනපොතෙන් ශ්‍රද්ධා භක්තියෙන් නිස්සරණ අදහසින් පරියාප්තියෙහි වැඩ කරන්නාට බුදුදහම අනගිරුවන් ගබඩාවකි. ඔහු එය සිහි කිරීමේදීද පහළවන්නේ අතුල්‍ය ප්‍රීතියකි. එයම ඔහුගේ භව නිස්සරණයටද හේතු වන්නා ඇත. 1962 මැයි 29 වන දිනෙන් ශාසන පරමාර්ථය කිමෙක්ද? එය හඳුනාගත්තෝ කවරහුද? එය පවත්වන්නට දන්නෝ සමත් වූ කවරහුද? මේවා ගැන සිතන විට පහළවන්නේ බලවත් වූ සංවේගයකි. 1968 ඔක්තෝබර් 27 වන දිනෙන් බෞද්ධකම දේවාත්මයක් ලබා ගැනීම වැනි පුංචි දෙයකට සීමා කර ගැනීම ඒ බෞද්ධකමේ ලන්සුව අඩු කර දැමීමකි. 1960 8 වන මාසයේ 1 වන දිනෙන් මාලයවන ශ්‍රී ජනනන්ද රාමාධිපති ශාස්ත්‍ර විශාරද පඬිත පූජ්‍ය මාලයවන සුමන මහා ස්තවීරයන් වහන්සේ විසිනි. මෙයින් වසරකට පෙර අවපවත් වී වදාළ අතිපූජ්‍ය මහෝපාද්‍ය පඬිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ මගේ ප්‍රථම ධර්මාචාරවරයාණන් වහන්සේය. ගුණවතුන් ගණනේදී යමෙකු නම වහා සටහන් වීමේ වැදගත්කම දැක්වෙන පැරණි කියමනක් වෙයි. ඒ අනුරූපව අප පඬිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය ගුණවතුන්ගේ ලයිස්තුවේ ප්‍රථම ස්ථානයට වැටෙයි. රූපකායෙන් දැකගන්නට පළමුව මේ මහෝත්තමයාණන් මාදුටුවේ නාමකායෙනි. අපගේ ආචාර්යෝත්තම අපවත් වී වදාළ අතිපූජ්‍ය මහෝපාද්‍ය මාලයවන ලොකු ස්වාමීන් වහන්සේත් මාතර පඬිත ස්වාමීන් වහන්සේත් පැවිදි බව පතා හික්මන අවධියේ සිටම සුමිතුරෝ වූහ. මා පැවිදි වූ මුල් වකවානුවේදීම මාතර පඬිහිමි පාණන් පිළිබඳ අප ලොකු ස්වාමීන් වහන්සේ වරින් වර කරන කතාබහෙන් ඒ ගුණ සිවුරේ අගය අප සිත්ති ඇදී තිබිණ. නොබෝ කලකින් ඒ අමිල රූපකාය නැතින්ම දැකගැනීමේ භාග්‍ය ලැබී ගියේ අලුත්ගම ශාසන දජාරාමේදීය. ඒ ආරෝහ පරිණාහ සම්පන්න පුණ්‍ය දේහය දුටු අප සිත් පිනා ගියේ පැරණි මතකය අලුත් වීමෙනි. නුදුරු අනාගතයේදීම මුන්වහන්සේ අපගේ ධර්මාචාරවරයාණන් වේ යයි හැඟීමක් එහිදී අපට ඇති නොවින. එහෙත් විය යුත්තේ කෙසේ හෝ සිදුවනු ස්වභාවමයයි. ඒ උතුමන් දෙදෙනා වහන්සේ ශාසනික මිත්‍රත්වය නිසාම එකල හෙරණ පැවිදිවියේ වූ අප කිනිගම ජයසේකර පිරිවෙනට භාර කළේ මාතර පඬිහිමියාණන් එවක එහි උගන්වීමක් කළ හෙයිනි. මාතර පඬිත ස්වාමීන් වහන්සේ අනාකල්හි සිදුවන ඇතැම් සිද්ධි පිළිබඳ පූර්ව වැටහීමක් ඇතියහ. එයට නිදුස්සනකට හැක්කකි මේ අප උන්වහන්සේ දැක පුරුදු නැති අවධියේ වූවකි. අප ලොකු ස්වාමීන් සමග එබඳුම හිතෛෂියෙකු වූ අපවත් වී වදාළ විද්‍යා විශාරද පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ශාසන තිලක ස්වාමීන්ද්‍රයන් දැක සතුටු වනු පිණිස මාතලේ යෑමට දින නියම කරවා අලුත්ගම පන්සලේදී හමුවන්නට කතිකා කරගෙන සිටියහ. ලොකු ස්වාමීන් වහන්සේ අලුත්ගම වැඩම කරවා සවස් වන තෙක්ම පොරොත්තුවෙන් සිට පෙරලා පන්සලට පැමිණියහ. පෙරාතුවෙන් සිට පෙරලා පන්සලට පැමිණියහ. මේ නිෂ්ඵල ගමනක් විය හැකියයි සිතා මාතර පඬිහිමියන් එදින නොපෙමිණ බවත් මාතලේ හිමියනට හදිසි කටයුත්තක් යෙදී බැහැර යාමට සිදු වී ඇති බවත් පසුදිනක දැනගන්නට ලැබිණ. මෙහිදී අප ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම තෙරුන්නාන්සේට පුදුම ඉවක් තිබෙනවා යැයි පැවසූ බව මට මතකයි. මාතර පණිහිමිපාණන් සෙවනේ දහම්සත් ඉගෙනීමට අපට අවකාශ ලැබුණේ අවුරුද්දක් පමණ කිටි කාලයකි. අප පින් මදව ගිය නියාව එයින්ම පෙනේ. එසේ වුවත් ඒ කෙටි කාලයක් හුඟක් අත්දැකීම් ලබන්නට අපට භාග්‍යද තිබිණි. උන්වහන්සේ සිසුනට පොත් කියවූයේ ශාසනික හැඟීමෙන්ම ශාස්ත්‍ර දානයේ අගේ මැනවින් වටහා ගැනීමෙනි. පාඩම් පොතක් අතට නොගැනමයි සිසුන්ට ඉගැන්වූයේ. ධාරණ හා ස්මරණ ශක්තිය බැලුව මැනවි. පාඩමට උනන්දු නොවන සිසුන්ට අතින් දණ්ඩෙන් තලා හෝ පැනවැඳීමෙන් හෝ නොව ඉගෙනීමේ අගය හරි මගින්ම පෙන්වා දී එහිලා ඔවුන් උනන්දු කර වූ සැටි ද මනහරයි. සිසුන් සිත් නොරිදවා මෛත්‍රී සහගත වාක් කර්මයෙන් පොතපතර සිත් යොමු කරවීමේ සහජ දක්ෂතාවක් උන්වහන්සේ කෙරෙහි දක්නට ලැබිනි. එනිසාම පඬිහිමියන් වෙත පාඩම මග නොහරින්නට සිසුහු වගබලා ගත්හ. දිනක් මාතර පඬිහිමියන් හොඳින් හඳුනන තෙර නමක් වෙත පැමිණි ස්තුති පත්‍රයක් රචනා කර ගැනීමේ අවශ්‍යතාව සැලකළ සිටියේය. එහිලා ඇතුළත් විය යුතු මූලික කරුණු දන්වා සිටියේය. කීනිගම ජයසේකර පිරුවන්පතිව වැඩවිසු අපවත් වී වදාළ පූජ්‍යතර නාරණ පිටියේ සිරිවිමල ස්වාමීන් වහන්සේ සමග ආගන්තුක තෙරපාණන් සතුටු සාමීචියේ යෙදී සිටියදීම පණ්ඩිත මාහිමිපාණෝ පෑන වැඩෙහි යෙදවූහ. ගත වූයේ වරු ගණනක් නොවේ. දෙපැයක තරමේ කාලයගනුත් එය නිමවා මෙන්න ස්වාමීනි වෝමනා සම්පූර්ණ කළායයි තුතිපත ලියවුණු කඩදාසිය ආගන්තුක තෙරුන් අත තැබූහ. ඒ හිමියන්ගේ අපේක්ෂාව වූයේ පසු දිනක ඒ සපුරා එවනු ඇතැයි යන්න විය යුතුයි. එහෙත් ඒ අවස්ථාවේම තම වුවමනාව ඉටුවීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් අයුරු පෙනී ගියේය. පණ්ඩිත මාහිමිපාණන්ගේ රචනා කෞශල්‍ය එයින්ම නොපෑනේද? ප්‍රධාන ආවාසයෙහි මැදශාලාවේ කොටසක් ඕවර දෙකක් වනසේ රෙදි බිත්තිවලින් වෙන් කර තිබිණි. කුඩා ඕවරකේ මගේ නවාතන විය. සිරිවිමල ස්වාමීන් හා පණ්ඩිත ස්වාමීන් වැඩවිසුවේ ලොකු ඕවරකය. දෙදෙනා වහන්සේ කතා බහ යාබද ඕවරකේ මගේ දෙසවනට හොඳින් යොමුවේ. ඒ සාකච්ඡා අවස්ථාවන්හිදී නන් නිසව්වේ පැතිරි දැනුම ගැටලු තැන් නිරාකරණය කරන ආකාරය පණිහිමියන්ගේ නැල මහිම හෙළිකරවන්නක් විය. එබඳු සුහද කතා බහකදී පණිහිමියන් කළ ප්‍රකාශයක් අනාවැකියක් වී පසු කලෙක එයට අනුරූප වන ක්‍රියා මාර්ගයක යෙදෙන්නට සිදුවීමෙන් පළගැන්විණ. උන් මාර්ගය ගාමී ගිහි පැවදි දෙපිරිසේම ක්‍රියාපිළිවෙල බුදුසසුනේ පිරිහීමට හේතුවනු දැනීමෙන් ඇති වූ සංවේගයත් සිත කලකිරීමත් ඒ ප්‍රකාශනයෙන් ධ්වනිත වූයේය. ප්‍රකාශයේ අරුත මිස වදන් දැන අප සිහි නොනැගේ. පසු කලෙක පඬිහිමිපාණන් පිරිහුම් මගට වැටී පවත්නා පිළිවෙත් සසුන් නංවා තැබීමේ උදාර ආද්‍යාසෙහි යෝධ ප්‍රයත්නයෙහි ලා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිදාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධාන ආධාරකරු වීම දෛවෝපගත සිද්ධියක්මයි. බුදුසසුණු බබළුවන්නට පාරමී පුරණ උතුමෙකුගේ ගති සොබා මෙයින් ප්‍රකට වෙයි. දිනක දවල් සුන්බත් වී තේ කෝප්පයකින් පම්මණක් සෑහි ඒ දින ගලවන්නට පිරිවෙනේ අප කාටත් සිදුවිය. ඒ දින ගත කරවන්නට පිරිවෙනේ අප කාහටත් සිදුවිය. සිරිත් පරිදි කෑරෙන රාත්‍රී බුද්ධ වන්දනාවෙන් පසු විශේෂ අනුශාසනාවක් කළ පණ්ඩිත මාහිමියෝ පැවිදි ජීවිතයේ මෙබඳු අවස්ථා සිත් කලකිරවා ගැනීමට නොව වඩා දිරිගන්වා ගැනීමට යොදාගත යුතු බවත් පරපටිබද්ධ ජීවිතය ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකිසේ සකස් කරගත යුතු බවත් එම අපේ සැනසුම මග එලි කළ ගන්නවන්නක් බවත් ලගන්නා බසින් පෙන්වා දුන්හ. අප හැමට ඒ දින සුන්බතින් අමුතු පීඩාවක් නොවූ සැටියකි. මෙබඳු ආදර්ශවත් චරිත ඇතුරු ඇසුර අනුයාත පුද්ගලයන් යහමග ගන්වනු කවර පුදුමයක්ද? මේ බැලුව මැනවි අපි දන්නා එක්තර නමක් හෙරණ වියේදී පඩිහිමියන් සෙවනේ හික්මෙද්දී දහර කලට අනුරූපව ඇතැම් විට පහළවන හැඟීම් මොස්සේ උපවැදි වන්නට හිත් නැමී ගිය බව දැනගෙන කරුණාදියාශයෙන් මුදුමොලොක් වදනින් කරුණු වටහාදී ඒ නම පිළිබඳව නීති අවධානයෙන් ක්‍රියාකිරීමෙන් මෙතෙක් සසුනේ රඳවා ගැනීමට මන්සලසූ අයුරු මම දනිමි. දැන් හේ සසුනට වැළති මහතෙර නමකි. කරුණාබර සඟපියෙකුගේ ස්වභාවය මේ සිද්ධියෙන් මනාවට පැහැදිලි වෙයි. මේ වනාහි කේසි සූත්‍රයේ එන සනේ සනේහා නපි දමේමි යනු විසින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හික්ම වූ එක් ක්‍රමයක් අනුගමනය කිරීමක් නොවේද? නිකරුණේ කල් නොමරා ප්‍රයෝජනවත් වැඩක යෙදීමේ ශ්‍රේෂ්ඨ ආකල්පය පණ්ඩිත මාහිමි චරිතයේ තවද විශේෂත්වයකි. සකිච්ච මණියුංජෙය්‍ය මෝගං කාලං නකෙප්පයේ. මැලිකමක් වෙතොත් ඒ මගවහර හරවා ගන්නට සක්මන උපයෝගී කරගත්හ. එයට අමතරව විවේකයේ ගත කළේ සිංහල පාලි සංස්කෘත ගද්‍ය පද්‍ය රචනාකරණයෙහි යෙදීමෙනි. එහිලා වෙසෙසි දස්කම් ඇත්තෙකි පණ්ඩිත ස්වාමීන් වහන්සේ. කවි ගාථා හෝ ශ්ලෝක ඇතුළත් රචනා ඇතැම් දිනයක මේසය මත වෙයි. ඒ මැලිකම් දුරුලීමට මෙන් කරුණු දුරුකරලීමට මෙන් කෙරුණු වැඩක්ය. කාමරය අමදද්දී ඇතැම් දිනක එබඳු රචනා අප නෙත ගැටෙයි. එහි අරුතක් හෝ අගයක් හෝ එකල අපට නොදිනිනි. සංස්කෘත භාෂාවෙන් රැසියුණු ජයමංගල ගාථා දෙක තුනක් සහිත කඩදාසියක් එක් දිනක අප අතපත් විය. එහි ප්‍රථම ශ්ලෝකයේ පද දෙකෙහි දෙකක් එදා අප මතකයේ රැඳුනේ මෙසේය. නිර්මාය මාර මුපයාත මානේක බාහූ නද්‍යාසිතෝරු ගිරිමේකල මඩ්‍ය සේතම්. මේ දෙතුන් වසරකට ඉහත මීතිරිගල ගිය දිනක මේ ශ්ලෝක පද දෙක උච්චාරණය කොට ඒ පිළිබඳව පණ්ඩිත හිමියන් ගෙන් විමසීමි. ඒ ඔස්සේ අතීතය ආවර්ජනා කරද්දී උන්වහන්සේගේ මතකය අලුත් විය. අනේ සුමන, එබඳු දේ කොතෙකුත් අප අතරින් කෙරෙන්නට ඇති. ඒවා සම්පූර්ණ කරන්නට හෝ එක්තැන් කරන්නට හෝ ඕනෑකමක් නොවීම මගේ ලොකු අඩුවක්. එක ලෙසේ වුවත් දැන් මගේ වයම වන්නේ ඇලීම් බැඳීම් වලින් තොරව සිත නිදහස් මගක යෙදීමටයි පැවසූහ. සැහැල්ලු දීපාත්ම කෙරෙහි උන්වහන්සේ සිත යොමු කළේ පවරිද්දින්නේ. මාතර පණ්ඩිත හිමියන් පිළිබඳව හොඳින් දන්නා මහතෙරවරුන් දෙතුන් දෙනකුන් එක් වූ තැනකදී ඥානාරාම හිමියන් වනගත නොවී ධර්මශාස්ත්‍රීය සේවාවක යෙදුනේ නම් වඩා විශාල මෙහෙයක් වන්නට අවකාශ තිබෙනයි එක් නමකගෙන් පැවසිනි. ඒ වූ කලි පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ බුද්ධි ප්‍රභාවය ගැන පමණක් තකා කියවුණක් යැයි සිතමි. ඒ අදහස එක් අතකින් සැබෑ විය හැකි නමුදු අප ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම ප්‍රාර්ථනා කළම සමෘද්ධි විය යුතු බැවින් මාතර පඬිහිමියන් ඒ අතට නැමී ගියේ වනයි නොසිතිය හැක්ද විය යුතු සැටීම සිදුවින. පණ්ඩිත මාහිමියන් තුළින් අපදුටු තවත් උදාර ගුණයක් නම් අල්පේච්ඡතාවයයි. මේ එර් නිදසුනකි. කීනිගමදී දිනක් ප්‍රධාන පෙළේ දායක ප්‍රභූවරයෙක් උන්වහන්සේට අගනා පෑනක් පරිත්‍යාග කළේය. එය පිළිගන්වනු වෙනුවට පඬිහිමියන්ගෙන් දැක්කුණේ බොහෝ දෙනෙකුගෙන් වෙනස් ආකල්පයකි. මහතාණනි, මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට පරිත්‍යාග කරන්න. එවිට මටද පූජා කළා වෙයි. මේ ආකල්පයෙන් රටට දෙන ආදර්ශය කොතරම් අගනේද? උන්වහන්සේ කොතෙක් නිහතමානීද අල්පේච්ඡද යනු සිතාගත හැකිය. දුලබ අමිල ගුණ පිරුණු සුමුගුවක් කරඬුවක් වැනිව පූජනීයත්වයට පත්ව වැඩසිටි ඒ මහෝත්තම ඇසුර නිවන් දක්නාතෙක්ම වාසනා වේවා. අපවත් වදාළ අතිපූජ මහෝපාද්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිදාන අප ප්‍රථම ධර්මාචාරවරයාණන් වහන්සේට නිර්වාණ ශ්‍රී සම්පත්තිය ලැබේවායි භක්තියාවන්තව ප්‍රාර්ථනා කරමි. මේ රචනයෙහි අප ධර්මාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත මාහිමිපාණන්ගේ උත්තුම චරිතයට නොසරිලන යම් වචනයක් වැකියක් අපගේ නොදැනුමෙන් හෝ ලියවී ඇත්නම් ඉතා ගෞරව පුරස්තරව උන්වහන්සේගේ ශ්‍රී නාමයේ යටතේව කමාව අයදිමි. මාහිමි දිනපොතෙන් මහරෝහලේදී මේ පරිසරයේ වාසය කයට හෝ සිතට හෝ පහසු නැත. එහෙත් වාසය කළ යුතුව තිබේ. පරිසරයක් පහසු වාසයක් බවට පත්කර ගැනීමට කරුණු රසක් ඇත. සුඛ වේදනාවට ගිජු නොවීම, මත් නොවීම, දුක්ඛ වේදනා නිසා නොපෙළීම, උපේක්ඛා වේදනාවේ ශාන්ත රසය තේරුම්ගෙන සිටීම, වේදනා තත්ත්වය මනවින් මෙනෙහි කිරීමට සමත් බව හා එහි යෙදීම. 1982 මාර්තු 11 දිනෙන් විදර්ශනා භාවනා ක්‍රමයේ මනවින් පවත්වාගෙන යාමට ඉතා හොඳ සප්පාය වැඩපිළිවෙලක් මෙහි එනම් නිස්සරණ වනෙහි යොදා ඇත. ශාසනය ගැනවත් භාවනාව ගැනවත් කිසිත් නොදත් මෝඩයින්ගේ කටළු කතා නිසා මේ පිරිසිදු වැඩපිළිවෙල කිසි ලෙසකිනුවත් වෙනස් කළ යුතු නොවේ. 1970 පෙබරවාරි 10 දිනෙන් කුඩා හැඟීමක් තුල තිබෙන කුඩා සිත මෙනෙහි කරන්න. ඇයි මේ සිත මේ තරම් කුඩා කරගන්නේ? මිනිසාගේ දුබලකම නිසා නොවේද? මේ දුබලකම කොතෙක් දුර ගමන් කරයිද? දීර්ඝ සංසාරයක් මේ තත්වයෙන් පවත්වයි. 1961 නොවැම්බර් 30 දායි.